ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. සතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. සතියංපි ධම්මං සරණං ගච්ඡාමි. සතියංපි ධම්මං සරණං ගච්ඡාමි. සතියංපි සංඝං සරණං ගච්ඡාමි. සතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්ති. සානතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සානතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපනදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සම්මින් පංචශීලං ධම්මං සාදුසං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං. ආමබන්ති. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මිත්තදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

මුලින් සදාවතල පරිදි මධ්‍යම නිකායේ මූල පඤ්ඤාසසයෙන් ඒකම මාර්ගයේ තුන්වෙනි ඒකම මාර්ගයේ හයවෙනි සූත්‍රය. ඒ කියන්නේ විසු හයවෙනි සූත්‍රයේ මධ්‍යම නිකාය වශයෙන් ගන්නවල ඒ වර්ගයේ ඇති ඒක හයවෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනා පිළිබඳ විස්තරවද ගැස්මදාවක් තියෙනවා. ඉතා සංක්ෂේපයෙන් ඒ සම්බන්ධව හඳුන්වීමක් කළ යුතු වෙනවා. මාත්‍රිකාතල ගාථාවේ චතුතෝරණ තලමේ අපි සලකා බලමු. අකාරුතා කේසං අමතස්ස ద్వාරා මෙරස ජනතාවට අමෘතේත දොරට යුක්ත කරන ලද්දාහ. යෝ ශෝතවන්ත තමංචන්තු සද්දං ප්‍රඥා ශෝතස අත්තායෝ සත්පුරුෂයෝ සද්ධාව විහිදුවත්වා විහිංස සංයේ තදුනන් නිභාසේ බ්‍රහ්මරාජයනි ධර්ම දේශනා කිරීමේ අර්ථයක් නොවේ යනු සංජීවන ඒ තමන්ත විරසක් බරවිතා ගැන ධර්ම දේශනාව තමා මන්දෝත්සාහ වුණ ධම්මම් තනේතං මනුජේසු බ්‍රහ්මේ මනුෂ්‍යා කරුණු නැත්තන් ජනතාවට ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහ වුණ ඒ විහිංසා මාත්‍රයක් බව සලකාගෙනයි ඒ ධම්මයේ මොහොතේදී බුදු වැසෙන් දසදහසක් රෝග ධාතුව සලකා බැලූ බව බුද්ධ පුතාට උපන් සුත්‍රස්ස මොජ්ජේතේම පුද්ගලයන් අසංක ජලය සිටින බැවින් ඒ සමදනාට සද්ධර්ම දේශනා නමැති අමාතරක වූර්තක ලබ්දා ඒ කියන කුමහසේ ප්‍රතිඥා කොට වදාලා දිනක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සලස්තර ජීතවනාරාමේ වැඩින් අවස්ථාවක උදෑසන පාත්‍ර චීවර බරල පූර්වාකුල කාලයෙහි පිඳිසුදා වැඩි බුදුව භික්ෂූන් වහන්සේලා පුරුෂා ආනන්ද ස්වාමීන් වහන්සේ රතමන ආරාධනාවක් කළා. ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ කාලයකින් අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බලපෑමක් අහස ලැබුණේ නැහැ. ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ අනුකම්පා උපදවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අපට ධර්ම දේශනාවට සලන් දුන්නවස්ථා ලබා දෙනු මැනව සලා ආරාධනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදිනෙදා දිනචර්යාව ජේතවනාරාමයේ රාත්‍රී කාලයේ ගත කරන බුදුරජාණන් වහන්සේ පිදිසුදා වළඳා පූර්වාරාමයට වඩනවා දිවාහිරදී සමහර දවස්වල පූර්වාරාමයේ රාත්‍රී කාලයේ ගතකොට සුංගපාතේ වළඳලා ජේතවනාරාමයට වඩනවා දිවාහිරදී මුල්ම චාරිත්‍රය තිබු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලුම ඒ දිනචරියා චාරිත්‍ර කෝම ආනන්ද ස්වාමීන් වහන්සේ දල් භාග්‍යතුන් වහන්සේ එසලාව තුන්ද පාසුවන් අවස්ථාවක් තුළ දණ්ඩපති ද්වාරය රජී තිබෙන්ට අධිෂ්ඨාන කරගන්න දළුතුලේ දුර රජී තියෙනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේ අනිත් භික්ෂූන්ට ගමන් දෙනවා සාරවත්යන් වහන්සේ එසලාව තුන්ද පාසුව වැඩෙන්නේ තමන් වහන්සේලා සුදුසු පරිදි වැඩම බලව කියලා වික්ෂු සංග්‍රහවරයන්ස පිරවරාගෙන වැඩින් තෝරන අවස්ථාවක ගන්ධපුතේ දොරටුව බාගක මූර්තයන්ට තබා විස්තාර කර ඒ සලතුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා තථාගතයන් වහන්සේ සංඝපිරිස පිරවරාගෙන යද පිරිසුදා වැඩින් කියල සියලුම භික්ෂූන් වහන්සේලාට දැස්වෙන්න කියන කර එලාදීම ජේතවනාරාමයේ පූර්වාරාමයේත් වැඩින්න ඕනෑන්නම් කුටියේ තියෙන පිරිතල සංසත් කරන ආකාරයක් දක්වන. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා අද පුංගතාවේ වැඩලා ජේතවනාරාමයට නිමි ආපස් වඩින්න පූර්වාරාමයටයි කියන. ඒ නිසා වස්තුනේ මෙන්න කරලා භාග්‍යතුන් වහන්සේ සමග පුදුපස්සේ වැඩම කරලා පූර්වාරාමයට වඩින. මුල්ම මේ මරක්තාවත් ඒ දවස. ඒ නිසා ස්වාමීන් වහන්සේලාට නියම කළා ආයස්මතුන් වහන්සේ බලපෑමක් සාහන සතුටුන අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිදුසුඟා වළඳලා පූර්වාරාමයට වඩින දවස අද සංඝාවේ පූර කොට්ටවතුන් සංසතකමේදී සම්පාසයම ඊළඟට මම ආරාධනා කරන්නම් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩින්න උදාහරණයක් විතර රැස්වී වැඩින්නසේ කියලා ආරාධනා කළා. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවත් වෙන නෙමෙයි. නමුත් ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ සරණයිමනේ පසුපස මුතු ඇදගෙන ධනේ සාදුතුන් වහන්සේගේ සියලු චාරිත්‍රවිත ධර්මනා ඒසාවන් වහන්සේ නියම කළා රම්මක බ්‍රාහ්මණ තුමාගේ ආශ්‍රමයක වඩින්න කිය. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිසුරා වලදල පූර්වාරාමයේ තවදී අතිවා කෙරේ. සංඝාවේ සමාපත්ත සූරේ නදී සිටියාට පසු ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාල ආනන්දය අපි කුද්ද කොස්සකයට වඩින තන්තාසුය. එසේ ස්වාමීන් කියල ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ සමඟ කුද්ද කොත්තක කියන කොටකලට වැඩි. මේ කුද්ද කොත්තක කියන නම ලැබුණේ අද නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසන කාලේ. කාශ්‍යප බුද්ධ ශාසන කාලේ කාශ්‍යප සරුවචන් වහන්සේ වැඩමිටියේ ජේතවනාරාමයේ පිහිටි පූජන ස්ථාන. ඒ කාලයේදී අචරේතේ ගංගාව ඒ කාලයේ තිබුණු නගරයේ වටකරගෙන මණ්ඩලාකාරයෙන් ගමන් කළා කියලා. ඒ වටකරගෙන ගිය නිසා චතුතලවල් කීපයක් ඇතුළේ පොතුලක් ඇති වෙනවා. ඒ පොතුලින් නගරයේ දිශාවේ තියෙන චතුතලට තියෙන කුබ්බ කොටක තියෙනවා. ඒක අපේ බුද්ධ ශාසන කාලයේ නම් භාවිතාවයි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ සුද්ධ කොට්ටකේට වැඩි භාග්‍යතුන් වහන්සේ සම්පාසු වුණා. සම්පාසු වුණා ශරීරයෙන් ඒ පෙතමන ජීවන තුරු අඳන ජීවනයේ දරාගෙන ඉන්න අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩලා ආරාධනා කළ ස්වාමීන් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රම පදයේ බොහෝම සමීපයි. ස්වාමීන් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රම බොහෝම සමනීයයි ප්‍රසාදනීයයි. එනිසා ස්වාමීන් සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වඩනසේකවා කියලා ආරාධනා කළා. අර අනුන් භික්ෂුන් වහන්සේටම වැඩින්න බව කිව්වේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා. ඒ නිසා එසේ ආනන්දයාට වැඩම කියලා චීවර දරාගෙන සම්මත බ්‍රාහ්මණතුමාගේ ආශ්‍රමයට වැඩියා. ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා දොරවටා තිබුණු ගැවින් ඇතුළු ශාලාවේ සාකච්ඡාවටදී ඒ සාකච්ඡාව අවසන් වන තුරු පුස්තවත්වයේ සුදගෙන ආලබු කිය. භාගතුන් වහන්සේ වැඩි බව භික්ෂුන්ට දැනුණ දොරෑරිය. භාගතුන් වහන්සේ පළව බුද්ධ ආසනයට වැඩේ වාදිනලා සංඝාවෙන් අසවදාලා මහණෙනි මගේ ප්‍රමුණීමට පෙර මේ සම්මේ සභාවේ තු සාකච්ඡාව තුමන් ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ පියස්චීන කතාවකින් ඇති විද්‍යාලයේ අපි මේ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව බුදුගුණ පිළිබඳව සාකච්ඡාවක් ඉදලා හිටියා. සාදු සාදු මහණෙනි ප්‍රශ්නාවු මගේ සාරකයන්ට දෙකයි තියෙන්නේ. සම්මුතිතානං වූ බුත්තවේ ගුවන් සරණීයයි ධම්මේ වාසත අරියෝ වා තුන්හේ භාවෝ. එක්කාසුනාව රස්සුනාව මගේ ශ්‍රාවකයන්ට තියෙන කටයුතු දෙකයි. ධර්ම කතාවක් කියන්නේ මොකෝ ආරු තුෂ්ණින් භාවේ නම් භාවනාවකටදී. එනිසා මගේ ශ්‍රාවකය සාක්ෂාතෝ ධර්ම විනේලා ධාර්මික කතාවතුන් මොහොත ගතතුයෙන ගැන මම සන්තෝෂ වෙනවා. ඉදිරියට ඒවා රස්සුනාම ධර්ම කතාවක් භාවනා මනුෂ්‍යකාරයත් කලති යුතුයි කියන ශාසනා කොටවදා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආරි පරිශන සූත්‍රයේ මාතෘකාව ආරම්භ කළා. දේ මා භික්කවේ පරිශන අරියාස පරිශන අනරියාස පරිශන මානෙනි ආරි පරිශනේ අනාරි පරිශනේ කියලා පරිශන දෙකයි තියෙන්නේ. කතමාත භික්කවේ අනරියා පරිශන අනාරි පරිශනේ කියන්නේ කුමක්ද? උදෙසනේ ඒකච්ච අත්තන ධාතු ධම්මෝ සමාන ධාතු ධම්මන්නේව පරිේශති. අත්තන ජරා ධම්මෝ සමාන ජරා ධම්මන්නේව පරිේශති. අත්තන ව්‍යාධ ධම්මෝ සමාන ව්‍යාධ ධම්මන්නේව පරිේශති. අත්තන මරණ ධම්මෝ සමාන මරණ ධම්මන්නේව පරිේශති. අත්තන ශෝක ධම්මෝ සමාන ශෝක ධම්මන්නේව පරිේශති. අත්තන සංතුලේශ ධම්ම සංතුලේශ ධම්මන්නේව පරිේශති. මහණෙනි මේ ලෝකයේ ධර්මයේ විනය නොදන්නා වූ, කර්මයේ විපාකයේ නොදන්නා වූ, හේතු ඵලයේ නොදන්නා වූ, මනෝ කර්මයේ නොදන්නා වූ, ප්‍රාදීන අනිත්‍ය දුක් ඵලයේ නොදන්නා වූ, ආර්ය සත්‍ය නොදන්නා වූ, අසුතයත් පුතුජන ජනතාව මෙහෙම හිතනවා. තමයි උපදීන ස්වභාවකත ඇතුළු සිට උපදීන ස්වභාවකත ඇතුළු දයාත්ම සෝෂය ජීවත් වෙනවා. තමන් ජරාවට පත් වීම ස්වභාවයක පැති කෙනෙක් වම ජරාවට පත් වන දේන සෝෂය කටයුතු කර තමන් ව්‍යාධියට පත් වන ස්වභාවයක කෙනෙක් වූ ව්‍යාධියට පත් වන දේන සෝෂය ගොහසෙදවා තමන් මරණයට පත් වන කෙනෙක් වම මරණයට පත් වන දේන සෝෂය ගොහසෙදවා තමන් ශෝක වන ස්වභාවයක කෙනෙක් වම ශෝක වන දේවල සෝෂය තමන් සිනුතු වෙන කෙනෙක් වද සිනුතු වෙන කෙනෙක් ධ්‍යාන සේන මුන්න මානමි අනාදී පරිශමය ඉලවතු යහසේ පහදාවදාලා මේ ජාත ධර්ම ජරා ධර්ම ධ්‍යාන ධර්ම මරණ ධර්ම ශෝක ධර්ම උපසංකේත ධර්ම කියන කුමක්ද පුත්ත භාරියන් පුත්තේ ජාත ධර්ම දාතුදාතං ජරාදම්ම ජාතුදම්ම අදේවසං ජාතුදම්ම කුක්කුට සූකරං ජාතුදම්ම හත්තු ගලාසවලවන් ජාතුදම්ම ජාතරූප රජතං ජාතුදම්ම මේදාස දීර්ඝ දේශනාව සම්පූර්ණලේ කොට ඉදිරිපත් කළ විලාසය ජාති ධර්මයේ කියන්නේ පුත්තු භාර්යාවක් දාස දාසී අද ඒලක කියන්නේ පොදු දසමයක් කුක්කුට සූතරං සුකයං ඌරං අත්තු ගලාස්වලලං ඇති අස ගල මහසයක් දාස රූප රජතං සං සිද්ධි මුල මුදල් මසුකාව සියල්ල දාති ධර්ම ජරා ධර්ම නමින්දමේ කොටසම වෙනසලා ජරා ධර්ම කියන්නේ අමුදාරුවන් දාස දාසී එහි දසමුවන් කුක්කුට සූතරයන් ඇතු අතු ගල මනුෂයන් නෙලබුන් සියම සං තුජු මුල මුදල්ලාදි වස්තු ව්‍යාල් ධර්ම කියන්නේ මරණ ධර්ම කියන්නේ ශෝක ධර්ම කියන්නේ සංකේත ධර්ම කියන්නේ මේ පිළිබඳව ඉතා වැදගත් දර්ශනාවක් මේ පාඨයෙන් ඉදිරිපත් කරන්න තියෙනවා. මේ ලෝක ධාතුෙහි අමුදාරුවන් සේවක සේවිකාවන් අසුන් අසුන් ගව මනුෂයන් සමුයන් කුකුලන් සමුයන් දසමුයන් කුකුලන් ඌරන් එවැගේම සංගුදී මුතුමනි සාරි දේවා දෙවල් දෙවල් යාන වාහන ඉදකඩන් මේ අදිශ්‍යාවයෙන් ජාතු ජරා ව්‍යාධි මරණ ශෝක සංකේතිකවල සබය ධර්මයක්. ජාතු කියන්නේ ඉපදී. ජරාව කියන්නේ දුරාපත්ති. ව්‍යාධි කියන්නේ රෝගාබාධ ඇතිවි. මරණ කියන්නේ දෝහච්චය. ත්‍යාගය නැත්තම් මරණ. ශෝක කියන්නේ චිත්ත සංතාපය. සංකේතික කියන්නේ සිත කිලිකිලි. අර මුලින් සඳහන් කළ සියල්ලට වඩා සංකේත ධර්ම කියනක නිදනවන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක කියන මේවා ඇති නිසා සංකේත වෙනවා සිත කිලිත වෙනවා ඒ සිත කිලිත වෙන ආරම්භන නිසා තමයි අර මුලින් සඳහන් කළ ලද දේවල් නිසා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආතන පස්ස වේදනා සංඛා උපාදාන බව ජාති ජරා මරණ කියන මේ හේතුඵල පරම්පරාව දුරට පවත්වාගෙන යයි. ප්‍රථම සංකේත ධර්ම සූරාම ජාති ස්වභාවක තැති බව නොදැන. නැත්නම් ජාති ස්වභාවක තැති වසිත ජාති ස්වභාවයක දේවල් කරෙහි අලීම ගැටීම මුලා වීම කියන. ලෝභ දෝෂ මෝහ මූලක තැති 1500ක් පමණ කෙලෙස් තුනකිතේ පහළ වේ. එවැගේම දරාල ස්වභාවක තැති කෙනෙක් සිට දරාල ස්වභාවක තැති බව නොදැන ඒවාට ඇලීම ගැටීම මුලාවීම මුල් කොට ඇති 1500ක් පමණ කළ සිළු පිටිකේ පහළ වෙනවා. මෙසේම ව්‍යාජ්‍ය ස්වභාවයක පැති කෙනෙක් වූ ව්‍යාජ්‍ය පැත්තීමේ ස්වභාවය නොදන්නා බැවින් ඒවා පිළිබඳව ඇලීම ගැටීම මුලාවීම මුල් කොට ඇති 1500ක් කළ සිළු පිටිකේ පහළ වෙනවා. මරණයේ ස්වභාවයක පැති කෙනෙක් සිටගෙන මරණයේ පැත්තම දේවා පිළිබඳව ඇලීම ගැටීම මුලාවීම මුල් කොට ඇති 1500ක් පමණ කළ සිළු පිටිකේ සෝම ශෝකයේ ස්වභාවයක කෙනෙක් සිටගෙන තව ශෝකයේ හේතුවන දේවල් පිළිබඳව ඇලීම ගැටීම මුලාවීම මුල් කොට ඇති 1500ක් පමණ කළ සිළු පිටිකේ පහළ මේ තර සංකීර්ණ ස්වභාවය ජාතිය ජරාව ව්‍යාධි මරණය සෝකයේ කියන කටපාඩම් පැහැදිලි. මේක ආර්ය සත්‍ය වශයෙන් ගන්න දුක්ඛ සත්‍යයක. සංතුලිත ධර්ම ගන්නේ සමුදය සත්‍යයක. මෙන්න මේක විමසාපිට ගන්න පැහැදිලි වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආන්තකෝපිතරෝ ජාත ධම්මෝ යේව සමාධෝ ජාත ධම්මං යේව පරිේෂාම මාන මම සංජීවිත මාත්‍ය ඉපදීම ස්වභාවයක පැති කෙනෙක් වූ ඉපදීම ස්වභාවයක කොට ඇති දේවල්ම සෝෂයයි කිය. ඒ සල්හාජ්‍ය සම්පත් නිදලේ කල. රාජ්‍ය සම්පත් වශයෙන් සුන් ඉරුපේද පූර්වාකාර ප්‍රාසාද. සතර දහසක් නලග නංගු හිත ප්‍රාසාද වල අසමන පංචකාම සම්පත්ති එළියදී වාසය කළ. ඒ කාලේ සංවිධිය මුතුමම පරිහරණය කළා. එවැගේම නානා ප්‍රකාර වස්ත්‍රාභරණ ඇඳුම් පළඳින් පරිහරණය කළා. නානා ප්‍රකාර යාන වාහන පරිහරණය කළා. ඇතුල් අසු රව මහසාදී සම්පත් ඇතුව ජීවත් වුණා. දිව්‍ය පුරයක් දිව්‍ය නගර යාත්‍රාගේ ශාස්ත්‍රීය රාජධානී ප්‍රභාදකම් කළා. එමල උපදීන ස්වභාවකට ඇතුව උපදීන ස්වභාවකට ඇතුව ජීවත් වීමයි. දුරාපත්තියම ස්වභාවකත ඇතිවේ දුරාපත්තන දේවල් දැස්සීමයි. ව්‍යාජයක පත්තන කෙනෙක් වේ ව්‍යාජයක පත්තන දේවල් සේවීමයි. මරණයක පත්තන කෙනෙක් වේ මරණයක පත්තන දේවල් සේවීමයි. සෝකයක පත්තන කෙනෙක් වේ සෝක වෙන දේවල් සේවීමයි. තුනුතුන ස්වභාවයක කෙනෙක් වේ තුනුතුන දේවල් සේවීමයි. මානවමම පසු කාලයක කල්පනා කළා. ඒ කියන්නේ වෛද්‍යයන් ආරු දෙකක් මත වායත විශ්වාසයේදී මහා බෝසතාණන් වහන්සේ උදාරු සිරි ගරමීමට යන අවස්ථාවේ දැක්කා වල වෘද්ධි. වලෙන් බෝන් දැකෙන නිසා සුසු කාලේ කියන මොදක බැවි මොදක බැවි අතාචාර්ය දෙවියසයා කල්ගමේදී. ඒ කියන්නේ සුපස් ඉදුණු අඳුරේ යතුන් බක් බලමු කොන්ද කුදුණු දුර්වලයෙන් දුර්වලයෙන් මුතුනේ දැකලා ස්වාමී කවුද? දේවයන් වහන්සේ අතුවාගේ මිනිස්සු කුඩා කාලයක් තරුණ කාලයක් මධ්‍යම වයසක් මෙතනට තිබුණා. දැන් මුතුන් හොඳටම වය වෘද්ධ වෙලා ජරාදී නෝලා ඉන්න දේශකාණන් වහන්සේට මෙන්න භාවනා ආරම්භනා. ඌයක දේන ආපසු මාළුදාව තාරා මාස තුනක් මුළුමනින් මේක භාවනා ආරම්භ ඒ භාවනාවන් වහන්සේ ඈත සංසාරේ සංලක්ෂ දොළොස්දහස් විසිආත්මම බුදුවරයන් වහන්සේලාගෙන් අසූ බුදුදාන අනුව සරතුපාසනා භාවනා බලෙන් දීනු කළ නියමයතුව සපනා කළා. මතත් මේ වාගේ ජරා ස්වභාවය පමණෙනවා නම් අයන මම තමාලන්නේ තම තවත් මේ ජරාවට පත්වන දේවල් කරේ අලිය බලී සිටින්න නන්ද වහන්සේ මාස හතරක් මේක භාවනාක් ලැබු මාස හතරක් උන්වහන්සේට මේ සවැත්නා භාවනාවක් වුණා. ඊළඟට උන්වහන්සේ දෙවෙනි අවස්ථාවට යම් සිරි දරමීමට යනකොට දැක්කා යාගිතේ. දවිසේ ආබාධයට පත් වූ රෝගියෙක් දැක්කා. එදාත් අර වගේ ආපසු මාළිගාවට ගිහින් භාවනා කරන යාගි. මාස හතර වෙනකන් ඊළඟට යම් සිරි දරමීමට යාමෙන් දැක්කා වෘත්ත ශරීරය. ඒලෙත් ශාරීරියේ දතුනු උදාසයට විශාල ආභෝධයක් ලැබුණ අරවාගේ මරණය භාවනා දෙරි. ඊළඟ තුන් මාසයේ දැක්කේ ශ්‍රමණ රූපය. ඒ හරියටම අවුරුදු 29 වෙනි දිනලා අවුරුදු 29 වෙනකොට මාස දෙකක් ඉඳලා මේ ශ්‍රමණ රූපේ දකිනකොට එදා උභාස තේරුම් ගත්ත මෙන්න උපදීන ස්වභාවයට ඇති නම උපදීන අස්තරගම උපදීන ආදීනම සලකා අජාතිහු නිර්වාණය ආබෝධ කරගැනීම ප්‍රයාස මාර්ගයේ මේකයි ජරාව ස්වභාවයට ඇති නම ජරාව ඉක්මලා අජර වූ නිර්වාණය කරා යාමට තියෙන මාර්ගයේ මේකයි ව්‍යාධී ස්වභාවයට ඇති නම අව්‍යාධී වූ නිර්වාණය මාර්ගයේ මේකයි මරණීය ස්වභාවයට ඇති නම අමෘත වූ නිර්වාණය ප්‍රාප්ත මාර්ගයේ මේකයි ශෝක වීම ස්වභාවයට ඇති නම අශෝක වූ නිර්වාණය ප්‍රාප්ත මාර්ගයේ මේකයි සුමුතේන ස්වභාවයට ඇති නම අක්ෂිෂ්ඨ මුතුත විසුද්ධ නිර්වාණය ප්‍රාප්ත මාර්ගයේ මේකයි කියලා ශ්‍රමණ රූපයේ ගැසෙන්නේ උභාසයේ අදිස්ථාන කරගත් මෙන්න මේකේ සූත්‍ර දේශනා විදිහටත්ලා මමත් වෙන පුතුජනයන් වගේ උපදීන ජරාවට පත් වීම ව්‍යාධයට පත් වීම මරණයට පත් වීම ශෝක වීම සුමුත වීම කියන ඒ ස්වභාවයක තුනක් වේ ඒවා විශේෂවා ශේෂවා සමානව ඉඳේ මේවායේ නික්ම යාමයේ පිළිවෙත ගැන මූලික කල්පනා කළා ජරා ව්‍යාධි මෘත ශ්‍රමණ තේමේ සතර පෙරමිති දැකීමේ ඒ තත්ත්වයම සොයාගෙන යාල් කුමාරගේ සොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළා ඊළඟට උන්වහන්සේ පාදා දුන්න තමන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව විවරණයක් ඒක සූත්‍ර දේශනාවේ නම් තේන්න තිබෙන්නේ දමෝපියන් සඳහවල කුද්දි දමෝපියන් බලවත් ශෝකයට පත් වූ සුද්ධි ඒ වගේම ලෝකපා සයිදුනා කියලා අත්ත්ව මේක සූත්‍ර දේශනාව අත්තකතාවේ මේක සඳහන් වන්නේ දීර්ඝ විස්තරයක් කළොත් කාරණය සංක්ෂේපයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ බවයි. සීලා රජුගේ උතුමයන් සෞර්යයේ බව උතන්න දවසේම දැනගත්තා. උතන්න දවසේ අශත කාල දේන තාපසයන් වහන්සේගෙන් දැනගත්තා වාස 29 දී මේ බුද්ධාන්තරයන් වහන්සේ සවිදේනවා කියලා. උපදීනෙන් පස්සේ දවසේදී දේශුද්ධෝතන රජුගේ දැනගත්තා බ්‍රාහ්මණෝරු 108ක් විසින් ශරීර ලක්ෂණ පරීක්ෂා කරවල අනාගත වාක්‍ය ප්‍රකාශ කළවස්ථා. එයින් බ්‍රාහ්මණෝරු අට දෙනෙක් කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළ තුන් දෙනෙක්ම අලි දෙකක් කොසල ලක්ෂණ ජීවසුතු සත්පුර රජේ බාපරජුල ලෝකුරා බුදු වෙනවා කිය. මේ ආර්ය පරිශේල අත්හැරතාවේ සඳහන් වෙනවා පස් දෙනෙක් එකලින්ම කොසල ඉස්තිර වශයෙන් සුවමේ දරුවා කිසිසේ සත්පුර රජවන්නේ නැහැ. මේ දෙන්නේ පරිදිනේ ලෝකුරා බුදු වෙනවා කිය. වෙන තාත්තකතාවල හඳින්වෙන්නේ කොණ්ඩඤ්ඤතුන් එතන මානෝක තුමා කමනක් එකලින්ම කොසල ප්‍රකාශ කළා කිය. නමුත් ආර්ය පරිශන සූත්‍ර අර්ථකථාවේ දැක්වෙනවා ඒ කොණ්ඩඤ්ඤ මානෝක තුමාතුළු මානවකෝ වරුණ තස්බුලේ ඇවිලි එකක් කුසෝලා සිංහා මේ දරුවා කිසිසේ ජීවිරෙන්නේ විසින මේ අතරේදී සෞදේලා කිස්පස්සෙන වසරේදී ලෝතුරා බුදු වෙනවා කිය. මේක නිසා සුද්ධෝදන රජුරුව කල්පනා කළා ජීව සිටෝ සක්විති සටක් ලැබෙන බව බුදුන් මේසර මත සක්විති සුතුක දකින් ලැබේවා කියලා. අර ජරා ව්‍යාධි මරණ සේන මේවා දකින්න නිලදෙන හැටියට ආසන් වර කරගත්. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ ශ්‍රමණ රූපයේ සිට දවසේදී සංවේගීක පිළිපේක කටුණා රාජ්‍ය මණ්ඩල යාමයේ සබස්තුතර කායම භාග්‍ය කුමාරයා අතුරත් අල්ලාමලේ එනිපත්ලගේ සිරකතුල කබලා අදිස්ථාන කරගත්තා. මේ රාහුල පුත්‍රයාලු මේකලාසී සීල සත්‍යය බලේ දරු. මේ අශෝක රාජයේ මේකලාසී සියල්ලෝ බලේ දාතුල. සුද්ධෝදන පූමා රජුරයාගේ මේකලාසී සියල්ලෝ බලේ වැඩි. ප්‍රසාමී දරුවන්ට මේ යාචිතුල රජු කියන සතන් වේද සත්‍යයට ජරාවාදී මරණයෙන් තොරවලාවෝ අජාති අන්‍යාද අමෘත අසංක තුබාත සංඛ්‍යාත අලාල නිවන් සූපදාවන පිරිස මම සෞරවයාට අධිෂ්ඨාන කරගෙන පිටස්සුන. සුරලක්මාලෝ කන්ති කාශකට ලැබූ ගමන් කළා. අල්ලෝනා නදී තීරයේදී සුවසක් සෝදලෝකට සත්‍යත්වයාට පහසට ගල්ලා දකිනකාර බ්‍රහ්ම රාජයා පිළිවෙල් වූ අතපිරිතේ හරව උත්තම ප්‍රයෝජාවේශය බලාගත්තා. සතිය කලේ නිරාහාර රීත සතය ලක කළා. අත්තු දින කඩුයාලෝර පිරිසුදා වදන මිශ්‍රතාය බලපුවා. විවිසාර භාරද්ගරයාශය කළද ආරාබලාද ප්‍රතික්ෂෝපතක ආලාර කාලාල කාදසතුමාවට වැඩි. එතුමා සමඟ සාකච්ඡා කිරීම මාත්‍රේ එතුමා ආකෝචල්‍යාතුල ලාභීතුන් බව දැනගෙන තමන්ද භාවනාව පොදුලා ආකෝචල්‍යාතුල ධ්‍යානය දක්වා සමාපත් වෙමු. ආලාර කාලාල තාපසයන් වහන්සේ ඒ බව දැනගෙන මහා බෝධිසත්වයන් වහන්සේට ආරාධනාවක් කළා. මේ ආශ්‍රමයේ නැවතී අපි දෙන්නම මේ ශිෂ්‍ය සමූහයාට අනුශාසනා කරමු කියලා. නමුත් මහාභෝෂකාමන් වහන්සේට ප්‍රතික්ෂේප කරලා පුද්ධකරා පුත්‍ර තාපසයන් වහන්සේට වැඩ. ප්‍රතිලාසමන කර සාකච්ඡාවේ මේ කන්‍යා නාකන්‍යා ප්‍රභාලාදීකම බව දැනගෙන භාවනාවදා සිය අතේ නිද්‍රාල සමාපත්තිය විතරවා ගත්තා. පුද්ධකරා පුත්‍රතුමා දේශකාමන් වහන්සේට ආරාධනා කළා. මේ ආශ්‍රමේ නැවතී ප්‍රධානාචාර්යෝ මේ ශිෂ්‍ය සමූහයට අනුශාසනා කරනු මැනවි. මේ ආලාර කාලාම පාපසතුමාණන් විසින් සමසමයට දෙනෙමු. පුද්ධකලා පුත්‍රයෝ පාපසතුමාණන් විසින් විසක්කල තැබීමේ ඉන්ද්‍රාශය ශාරීරිකටත් නොවේ ලෞකික ධ්‍යාන සමාපත්ති භාවිශේෂානුසන්ධ පමණක් ඇති ඒශයන් අත්තර දාල ඉන්නේ සවස් වෙන පුරේ අර කිරිපිටි වලදලා සවස්වල කුරු රුක්සවල සමය අසලෙම හදේ කියා. එදවස් දෙවි මණ්ඩලයට වැඩම කරලා ලබාරල තාත්‍රි කුරු යාමෝවි කුරු විවාස ගාලය මද්දම යාමෝවි දිවන් චක්ෂුරු ගාලය ප්‍රතිලාබකට වදාලා ඒ වද්‍රාසනේ වැඩින් වලත් තාරේගේ කාරුණිකා භූමියේ යම් කිසි දිනකාවක් තේකකට දෙල වශයෙන් ජීවිතයා දසදින් බරක් මරසලක සමග කන්නේ නවමහා විශ්වාසෝමි දෝෂකාලන් වාසෝ නරසීමක පත්තල වර්ගින කයිබල කළ දෝෂකාලන් වාසෝ දක්ෂණ ශ්‍රීවන්ත තලයක දිනකට සත්‍යප්‍රයා කළා විශේෂයෙන්ම ගැවෙන විකා ලෝකවාදීන් බවට සාක්ෂි වශයෙන් මහා ප්‍රතිපේ සම්පාලනසේ ආරමී ලස්තකප්පාත් කෙලබල ශක්තියේ දලස ශක්‍රී දාසත් දුදුන් ගලකලතුනි මහා බලවේ මත සාක්ෂි පුරුෂ පාලකේ වා දල සත්‍යත්වය කළා සමුදු මහා ප්‍රතිපේ සම්පාලන ජීවේ සලාත දල වශයා වශයා මුචේ පුත්‍රයා කටතොල මාංශේ මාංශේ ශීතද පලදියා අසර සම උදාව විසක් සම උදාවද්දී සූර්ය අන්තංගත වෙද්දී මේ මාර ප්‍රවේශල බාධිකුන් වාසේ ආනාපාන සතිය මූල ධර්මස්ථාන උපදින සමසතුරු සමතුදාව දාලුන් බලනවා කුරේ වාසදාලේ සූර්යසසංගල කල්ප උදාවසේ බකලදාලා විසේකේක කල්පයක් පාසා කබල් වාසේ උපාලිකාල යම යම ගෝත්‍රය විසේ රුචිතල් ආහාරකාල කළ කුසල යකුසල සපදුසියල් වල නිරෝධ වශයෙන් විලක්පාතනය කරමි පරේසය කඳුතුන දාලා නුවනේ අතීතවල සංසාරය දකලදාලා මර්ගිනයාමේ ජීවයි සක්ෂර විප්ලානේ ප්‍රතිලාමක කසල අතීතේ දිනාට කලාවත දිනාට දමින් දින දාතර නරම උපදල සුගත දිවිතයන කුසල යකුසල කරල සෝබල අසෝබල ගතියක සියලුම ශක්තියන් දකිනේ අතීතාලෝක වර්තමාන තීතාලෝක පිළිබඳව තීතකල සම්බන්ධතාවය ආවේග කරගත්තා ලෝකයා විදියට මත් වෙන්න මේ ලෝකයේ සත්‍යයන් දෙවියන් මරණය නෝ ඉදී අප ගන්නෝ නෝ මේ මේ හේතු කලකරු සම්බන්ධව චිත්තව මේ සත්‍ය සංකාන දිගින් දිගට පවතින එළවා කියනක සත්‍ය සමුප්පාද භාවනා දිනාසේ ආරම්භලා තුලා ලෝකයා විදියට සියලුම දේශකාලන් වහන්සේලා විද්‍යාත්මාරසින් ගල්ලකල් පටිච්ච සමුප්පාද විදර්ශනාවයි කුරේ වාසනාවේ වාදින්නම් චක්ෂුරේ ප්‍රාලේ දකලබාලාය පරිද්දු තුකාලේ කිසිම සංස්කාරේ පටිච්ච සමුප්පාද විපස්සනා ගමන ලැබියා තාමත්ම සියසුම ආකාරයේ විපස්සනා භාවනා ලබන්නට සම්බන්ධතාව ගත්තා දශභාෂක් ලෝක ධාතුවා ලෝක තේන දශභාෂක් සුමුමනවිනන් ගාට වඩා සම්මනවිනන් ගාට වඩා අතිශයෙන්ම සෝධනාලය විපස්සනාලාල ආලෝකයෙන් යුතුව ප්‍රභාගතුන් වහන්සේ අල්වන්තාල විපස්සනා වඩා දශභාෂක් ලෝක ධාතු සම්පාවෙද්දී දශභාෂක් ලෝක ධාතුවල ප්‍රාතිහාර්ය සිද්ධ වෙද්දී සලාසල සතලක් දේශන් සෝදානමි දසබලඥාන සතුරු වෞසාරජ්ජක් වාලාද අලන්ත ඥාන ධාතුන් පරිවාර කොටති සංවත්තාක් වාලෝ ලෝකුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වේ වදාලා උනාසේ අලෝක ධාතු සංසාරයි හලාදී ප්‍රතල උදාලේ ප්‍රීතවාක්‍ය ප්‍රකාශ කරල ප්‍රාන්තිලරදී සමරසමය ප්‍රබල පතල ගත්තා තෘෂ්ණා ආරයෙන් දසගලපාවු කෘෂ්ණා ආලයෙන් කීර්තිකර්තාවේ මුලාවනාව ලෝක සත්‍යයට ඉතර පච්චේතා පටිච්ච සමුප්පාද නම් හේතුඵල ධර්මයේ බොහෝම දුෂ්කරයි දැනගන්නට. එවැනිම සිල් සාස්කාරයන් සංසිඳීම නම් වූ විරාග නිරෝධ නම් වූ සීල උපදීන්ගේ අත්හැරීම නම් වූ කෘෂ්ණාක්ෂය නම් වූ අමෘත මහා නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීම බොහෝ දිනාට දුෂ්කරයි. මානුෂිකයන් ධර්මයන් දේශනා කරන ලැබෙනවා මේ ධර්මය අවබෝධ කරගන්නෙත් නැති දැනීම වෙහෙස වෙනවා. එනිසා ධර්ම දේශනා කිරීම නිෂ්ඵලයි කියන තුන්වහන්සේ ලෝකයේ දේශ බුදු වශයෙන් නොබලාව මන්දෝ ස්වාමී භාවයට පත් වුණා. මේ දැන් භාග්‍යවත් සාහම්පති මහා බ්‍රහ්මයා සාම්පති මහා බ්‍රහ්මයා කියන පාසක බුදු සාධනයේ සිල්වත් ගුණවත් ධ්‍යානලාභී ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේගේ නම වාහක පිස්තවිරයන් වහන්සේ. වාහක පිස්තවිරයන් වහන්සේ ප්‍රථම අධ්‍යානලාභී. ආයු කෙලවර ප්‍රථම අධ්‍යාන බවතලයේ මහා බ්‍රහ්ම තලයේ මහා බ්‍රහ්ම රාජයේ උපන්න බ්‍රහ්මලා ලෝකයේ බ්‍රහ්මයේ තුම ඇදින්නේ සාම්පති කියන. මේ සාම්පති බ්‍රහ්ම රාජයා තමයි සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සිටින දවසේ ශ්‍රේත චක්‍රය දැන්. එවැනිම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ බුදු වෙන දවසේ ශ්‍රේත චක්‍රය දරන්න කල් ලැබුවා. කිරිපිටි පිසල දවසේදී ශ්‍රේත චක්‍රය දැන්. තාපුර අවස්ථාවල ධාතුතුන් වහන්සේ උපත්දාන සඳහා මේ සාම්පති බ්‍රහ්ම රාජයා ආ. ධාතුතුන් වහන්සේගේ මේ මන්දෝත්සාරී භාවයේ දැනගත්තුමා සෙනෙහින් ආය දරගසා වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා. පාතුර හෝසි මඟදේ සුපුම්බේ ධම්මෝ අසුන්දු සමලේ චින්තිතෝ අවාපුරේ තං අමතං සද්වාරං ධම්මං. මේ අභිධාතාවකින් ප්‍රකාශ කළ ආස්වාමී උපාසකගේ පාවෙන් මැත්තේ පූර්ණ කාසිපාදී අසංගතේ ශාස්ත්‍රීය වෙන විසේ සංකේත ධර්මයක් ලෝකයාට ප්‍රකාශ කළා. ස්වාමී උපාසකේ නිත්‍ය සේභාවයට පත් වී මේ ලෝකයේ දෙස බුදු වශයෙන් බලවදාර ලෙසෙක්වා පර්වත මත්තකයකට ප්‍රාසාදි මත්තකයකට ගොඩවනා වූ දෙයක් දැක්කා වූ කෙනෙක් ආපස ජනතාව දෙස බලන්නා වූ ප්‍රඥා ප්‍රාසාදයෙන් ලැබුණා වූ භාග්‍යතුන් වහන්සේ කරුණා චක්ෂුවෙන් ප්‍රඥා චක්ෂුවෙන් මේ ලෝක ධාතු දෙස බලවදාර ලෙසෙක්වා ධර්මාභෝධන සුදුසු හේතු සම්පන්නව ඉන්නවා. එනිසා අනුකම්පාවෙන් ලෝක ධාතු දෙස ලෙසෙක්වා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන බෝධි මූලයේදී බුදු වෙන ගදාගත් නම අද සතියක් යනතුරු දෙමාසයක් යනතුරු බුදු වශයෙන් නුඹලු දැරිය මේ මොහොතේදී බුදු වශයෙන් ලෝ බලව දාලා නෙළුම් විලක මානෙ විලක සුදු නෙළුම් විලක නෙළුම් තතුරු සමාර නෙළුම් තතුරු වතුර යට තියෙන බව සමාර නෙළුම් මානෙ කුමුදු තතුරු වතුර මත කර තියෙන බව සමාර නෙළුම් මානෙ සුදු නෙළුම් තතුරු වතුරෙන් පුරතමතුයි වතුර සමග අනුස්ත්‍රය තියෙන බව අනුව උන්වහන්සේ උද්ගති ධාතුය විපංචි ධාතුය නිවිලි පුද්ගලයන් ඉන්නේ ඇති බුදු වශයෙන් දතවට බුදු කියනවා නම් සුවිසාරුච්ච ජලතාව සුවිසිවා සමාගමකදී මගතව නිවලක් නිවල් ලබන බව උන්වහන්සේගේ බුදු වශයෙන් දෙතනි. තයි කියලා දෙන්න ධාතින විසිතන සීදින තමස් දින එවැගේම දහස් දෙනල් 80000 දහස් දෙනල් වීර්යයෙන් වශයෙන් නිවන් ලැබෙන පින්තුන් අනන්ත පරිමාණ දරුවාගේ දෙතනි. ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ වාග්දාවෙන් ධර්ම දේශනාව සඳහා උන්වහන්සේ පෙරළු. අතාරුතාතේ සං අමතංස ద్వාරා යේසෝත වන්තු පමුංචන්තු සන්දං විනිංස සංහී කගුණං නුභාසි ධම්මං පමීතං වන්දේසු බ්‍රහ්මේ. බ්‍රහ්මරාජේනි මේ ලෝකසත්වයන් ධර්ම දේශනා කිරීම දිනසාවක් පවතිතාගෙන මෙතෙක් ප්‍රමාද වුණා. නමුත් මේ මොහොතේ බුදු වහන්සේ දෙවියන් මාතෙන් කියා මේ සංසාර පිරිසක් මඟ පෙරළවන්න බඳ සුදුසුසම ඉන්නවා. ඒ නිසා මම නිවන්දර ප්‍රයුක්ත කරනවා. ප්‍රඥා ශෝකසත්තා වූ සත්පුරුෂයෝ ශ්‍රද්ධාව විහිදුවා ඒ ධර්ම පදස්වරණය කෙරෙත්වා කියා ප්‍රතිඥාව දුන්. උනාසේ නුවමින් කල්පනා කළා මේ ධර්මයේ කාටද පළමුවෙන් දේශනා කළ ආලාර පාලාර සුපාගම ගැන සොයා බැලුවා. දිනාගෙන ජීවත්වේ ඥාන නෝර ද්වාර මේ ධර්මය ආබෝධ කරගත්. ඉවර උනාසේ නුවමින් මෙහි කළා දුෂ්කර ක්‍රියාකාර සමයේදී උපකාර වූ පංච වර්ගීය තාපසයන් වහන්සේ බුදුරජාණන් පෙරලා මේ සංජිනා වහන්සේ රහත් වෙන්න හේතු සම්පත් ඇතියන බව. නාසේ ඊළඟට බුද්ධගයාවේ සිට බයව සිසුපතනාරාමයේ බලා ධාතුතුන් මාර්ගයේ පාගමනින් වැඩි සලසින් විදින් වඩිනු තිබුණ නමුත් මේ පාගමනින් වැඩි අතරමඟ සම්මුඛ වන උපත කියන ආජීවක තුමාට උපකාර වුණු පිණිසයි. උනාසේ කළා මේ වර්ග ගමනේදී උපත ආජීවක තුමා මගදී සම්මුඛ වුණා. පසතේලා ගෞරවාන්විතව කියා සිටියා ස්වාමීනි, උපවාසේ ඉන්ද්‍රියම් බොහොම ප්‍රසන්නයි, තලත්ම සාන්තයි. උපවාසේ උපවාසේ ගුරුවරයා කවුද? උපවාසේ කාගේ ශිෂ්‍යයෙක්ද? උපවාසේ අනුගමනය කරන ධර්මයේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා සබ්බා විභූ සම්ම විදූ කමති සම්මේසු ධම්මේසු අනුපලිට්ඨෝ සම්බං ජහං තන්නපතේ විමුක්තෝ සයං අදින්නාය කමුද්දි සෙල්ලියං. පලෝක ධාතුව සියල්ල අභිභවනය කරගෙන ලෝතුරා බුදුලා සබ්බ විදූහමස්මි සියල්ල ආබෝධ කළා. සබ්බං ජහෝ තන්නපතේ විමුක්තෝ සියල්ල මම අත්හැරියා. කෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිවනටපත් උනා. නමේ ආචාර්යෝ අත්ථි සදිසෝ මේ නවිඤ්ඤතේ සදේව කස්මින් ලෝකස්මින් නත්ථි මේ පටි කුංගලෝ. පත ගුරුවරයෙක් නැ, මට සමාන කෙනෙක් නැ, දෙවියන් සාත සමත් ලෝක ධාතුෙහි මට පතරලිය කමින් කිසිම සමතෙක් නැ. අහං හි අරහානෝකේ අහං ලෝකේ අනුත් අහං සත්ත අනුත්තරෝ ඒකෝ මි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිම්බුතෝ. මම නෝකේ සීල තෙස් මාත වූ වර්තේ සමාධන සකල ප්‍රේෂන්තෙන් දුරු වූ වර්තේ අරහං නම්බේ අහං සත්ත අනුත්තරෝ. මම නෝකේ විශ්‍යාලන්ට අනුශාසනා කරන අනුත්තර ශාස්ත්‍රුවරේ පිරි සම්මා සම්බුද්ධෝ. මම එකලාව ලෝතුරා බුදු සීති භූතෝ නිබ්බුතෝ. මම සිසිල් දුනා නූනු කෙනෙක්ුණා. ධම්ම චක්කම් පවත්තේතුම් ගච්ඡාමි කාසිනං පුරං සදේව කස්මින් ලෝකස්මින් ආංචුං සම අමත දුන්දුබින්. ධර්ම චක්‍රයේ පැවැත්මට කසේ පුරේ බලාම වඩි දෙවියන් සෑත ලෝකයා වෙත අමෝත දෙර අමාදරය වැැීමට මා මේ ඉසිපතනාරාමයේ බලා පිටේ වඩි. එලා උපකාජීවක කිව්ව වහන්සේන අනන්ත ජීන උමන් අනන්ත ජීන මාදිසාවේ ජිනාවන්ති ජී පත්තා ආසවක්ගයා ගිතානේ පාප කාගම්මා යෞතම ආශ්‍රවක්ෂේත පත්තුනා නම් ඒ ජිනවරයෝ මහා සමාන මාවැඩි මාවතෙන් සියලු පාපයන් ජයගත්තා. එනිසා මම උපතය මම ජින නම් වෙනවා. එසේ ස්වාමීන් වහන්සේ අනන්ත ජින මෙන්න මේ සම්මන්ත්‍රණය ඇති වුණා. පසු කාලයක මේ උපත ආජීවක තුමා දුර පළාතක ගදි ගම්මානයකට ගිහින් ප්‍රධාන වැඩිගේ දර කුමරියක්ෂමන් විවාහ පත්ව සිට එතුමියගේ යම් යම් අප්‍රසාදජනක තරුණ නිසා සංවේදයට පත්වේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත තරුණ ධම්මසා අනාගාමී මාර්ග ඵල නිවන් අවබෝධ කරගත්තා. නැවත අවිලම් බවතමේ ඉපද එළිදී අරහතේ සාක්ෂාත් කරගත්තා. මේ අනාගත ආර්ථ සිද්ධියේ බලා ධාතු තුන්මග සාගමනින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩවදා. ඉසුකපලා රාමෙන සමීප වෙන වෙලාවේ දුරදීම දැක්ක පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා ධාතු තුන් වහන්සේ වඩි. උදාසේ පරිපූර්ණ ආරෝහ පරිණාදී සම්පත්තියේ වඩන විලාසයේ දුටු තෙලුනි. මේ පිරිස කටුකාවපත්ලා අන්න මහා ශ්‍රමණයන් වහන්සේ අප සොයාගෙන එන දුෂ්කර වාතාන්තර ගාන බාහුලික බාටපත් වෙලා දැන් අපි තේනවා අපේ දරගමන් නොකරමු ආසනයක් පමණක් දෙමු අපේ පිරිකර නොගනිමු පාපෝ ගන්නේ නැතුව ඉඳිමු මේ වාගේ කටුකාවපත් කළා තුන් ලෝක ධාතුවට විහිදු වන අසීමිත මෛත්‍රී ධාරා මේ සම පිරිස වෙත විහිදු බැවින් ඒ කටුකාවල් අමතක වෙලා කෙනෙක් දරගමන් කළා කෙනෙක් පාපිරු පිළිගත්තා කෙනෙක් පාභෝවනය කළා කෙනෙක් පාපුෂ ධම්මා කෙනෙක් අසුන් පනවා වඩා හිඳේවා නමුත් ලෝතුරා බුදු බව නොදැන ආවසෝ වාදී ආමන්ත්‍රණය කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇසලපුර පසල ස්වාක්කුමෝ දවසේ සංජානයේ මේ බරණැස් නුවර සමීපයේ සිපතලාරාමයේ තැවැලිය අවස්ථාවේදී සමරින්ම ඇසල සඳ උදාවෙද්දී සූර්ය අස්තංගත වෙද්දී මේ පංචවර්ගීය ස්වාමීන් වහන්සේ අමතවදාළ මහණෙනි තථාගතයන් වහන්සේට ආලෝසෝ වාදීන් හැමතීම සුදුසු නැහැ. තථාගතයන් වහන්සේ අමෘතේ අධිගත කළා. තථාගතයන් වහන්සේ අධිගත කළ අමෘතේ දැන් වේදනා කරන්තම බලාපොරොත්තු වෙනවා. දසවන් නමාත්‍රවණේ කරව යම් කෙනෙක් මේ ධර්මයේ චරෝ පිළිවෙත් පුරනවා නම් මේ ජීවිතේම ආශ්‍රයයන් ශේපොට අනාශ්‍රව නම් අමා මහ නිවන අවබෝධ කරගන්න ලැබේ. තුන් වරකටවා මේ වචනේ දේශනා කළා. ඒ පිරිස නෑ පිළිගත්තේ අතර වෙන වරුන් වහන්සේ වදාළ මහණෙනි. ඔබ ඇසුරේ සිටි කවදාවත් මං කිව්වද තම සත්‍ය අවබෝධ කළා කියලා. එසේ ප්‍රතිඥාවක් නොකළ මම අද මේ ප්‍රතිඥාව කරන්නේ මමද? සත්‍ය අවබෝධ කළ දැනි. එනිසා මාන්නේ දසවන් නවාසවනේ කරව මුලකදා විහාපත් වූ අර්ථ ව්‍යංජන සම්පන්න වූ සර්ව සම්පූර්ණ සුපරිසුද්ධ වූ සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන්නේ මා ධර්ම දේශනා කරනවා ඒ ධර්මයේ ශ්‍රවණය කොට ඒ අනුව පිළිවෙත් පුරනවා නම් ආශ්‍රවයන් ක්ෂේත්‍රයේ අනාශ්‍රව නම් වූ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා ස්ථිර වශයෙන් වදා මේ සංඝ පරිස බොහොම ආදර ගෞරවයෙන් ධර්මද සවන් දුන්න තුනෝක දාසී කියන සීලම සෝමයක තරණයකට එක්කාස කරන කබල ඒ තරණයේ කිරීමේදී තුන් හෝතේන සෝමවත් වන්න වගේ සාරාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ තිරුවා වූ අසීමිත වාක් සුචිරතානුභා බලය මානිර්මා සෝඳ වීදන ශ්‍රීමුඛ පත්මේ විහිදුවා දසදාසක් රෝක ධාතුව සෝමවත් බලමේ දසදාසක් රෝක ධාතුව ප්‍රාප්තාවයෙන් සරසවමේ කාපා කරවමේ දේ මේ දුක්කමේ අන්තා පබ්බජිතේන ලෙසේ විතබ්බා ජනාදී වශයෙන් අනුත්තර ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. කාශ්‍යප බුදු සාසනින් පසු මේදී ආර්ය සත්‍ය දේශනාවක් කරන උත්තම වහන්සේ නමක් මේ පහළුණා නේද කියලා සාක්ෂි පිණිස ආචාර්ය මත්භාවයට පත් වූ දසදාස සත්වල එක පැර කම්පා වෙන්න පටන් ගත්තා. මුළු දසදාස සත්වල දෙවිසත් මංගල්‍ය පූර්ව නිමිති හැට පැන් වූයේම සැලසුණා. ඒ අවස්ථාවේ පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා කුරේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලය අවබෝධ කරගත්තා. ධාතකෝටිය සහ බ්‍රහ්මේවාතුණ තවත් අසංකේය පිරිස සෝවාන් ඵලයට පත් වුණා. එතන නිරතුනේ නැහැ. ඊළඟ දවසේ බග්ගිය ස්වාමීන් වහන්සේ තුන්වෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ හතරවෙනි දවසේ මහානාම ස්වාමීන් වහන්සේ පස්වෙනි දවසේ අත්තජ ස්වාමීන් වහන්සේ පිළිවෙලින් සෝවාන් ඵලයට පත් වුණා. පළමු දවසේදීම පංචවර්ගීය ස්වාමීන් වහන්සේ භික්ෂු භාවයෙන් පරිදුණා උපසම්පදා වුණා. පස්වෙනි දවසේදී අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවේ පස්වෙනි වහන්සේ ත්‍රිවිද්‍යා සත්‍ය විද්‍යා සිය පුලිසිම ආඥාන සහිත උත්තර අරහත්යන් අමා මහ නිවනට පත් වුණා. අන්‍යා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ත්‍රිමතුරා බුද්ධ ශාසන කාලයේ පටන් පස් ලක්ෂයක් පුරාගෙන අවපාරමී අනුව විපස්සනා බුද්ධ ශාසන කාලයේ නාවරත් පූජා කළ අප්‍රසස්ස දානයේ අනුව මේ බුද්ධ ශාසනයේ චිර රාත්‍රාත්මක භික්ෂූන්ගෙන් අග්‍රවේ සියල්ලන්ද ප්‍රථමයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා කියලා උන්වහන්සේගේ චරිතාපදානේ සඳහන් වෙයි. ඊළඟට බාහතුන් වහන්සේ මේසා විශාල විස්තරයක් ආර්ය පරිශ්‍රයේ සූත්‍රයේ ඉදිරිපත් කරලා අන්තිම දේශනා කරනවා. මහණෙනි මා දේශනා කළ පරිද්දෙන් මේ විදිහට ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් සීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ උපනිශ්‍රේණියේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකේත කියන මේ ස්වභාව ධර්ම අත්තර දමා ඒවායේ ආදීනව නුවණින් සලකා බුදුසාහනේ ලබන්නේ තේමතුම් ප්‍රතිෂ්ඨා වන මේ නව අනුකූල ග්‍රහණ සමාපත්තියන නිවන් මඟ යාගන්න ඇති වෙනවා. එසා සද්ධාවන්ත කුල පුත්‍රයෝ ජී ජී නීතිය පරිදි අනුත්තර සීල සම්පත්තියේ පීඩා හිතගෙන විවිචේව කාමී විවිච අකුසල නිධානේ සංසප්තං සංචාරං විවේක ජාතේ සුඛං පතමජ්ජානං උපසම්පජ්ජ විහෙරති ආදී වශයෙන් කියවන ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන ආකාශානං චාතනෙ විඥානං චාතනෙ ආකීචඤ්ඤාතනෙ නීව සංඥා රාසඤ්ඤාතනෙ සහ සංඥා වේද නිවේද නිරෝධේ කියන නවානුකූල ඥාන සමාපත්තියේ ආත්ම සංතාමයේ උසත්භාවයේ සමුනවා ගන්නවා. ඒ සංඥා වේදේක නිරෝධ සමාපත්තිය නැවතී නැතුව අරහත් මාර්ගඥානයෙන් සියලු මාත්‍රයන්සේ පෙරලා අද දවසේ මේ ජීවිතයේම ආර්ය සත්‍ය අවබෝධයේ සිද්ධ වන ලෝකෝත්තර අමා මහ නිවන අධිගත කරගන්න ලැබෙනවා කියන ප්‍රබෝධා දේශනා කොට වදාළා. අන්තිම ප්‍රතිලාවක් දේශනා කළා. විශේෂම හේතුවේදී සෑම තැනකදීම තනතන ජීවිතය අතර නිවාස භෝජන ලැබු තුන් වාක්‍යයක් වැඩි පුත්‍රයෝ කලාවල වහා ගන්නවා. අනු සෑම තුන් වාක්‍ය ජීවිතය අතර මේ නිවාස භෝජනයේ සයාගෙන කලාවේ ඉන්න සිව්පාවෝ ගෝල්මෝ සමිනෙනවා. ඔවුන් ඇතුතාවගේ නිවාස භෝජන අනුභව කරලා මත්තලා තැන්තන් වල වැඩෙනවා. ඒ අවස්ථාවේදී වැඩි පුත්‍රයෝ ඔවුන් කැමති කැමතිට කතා කොටාගෙන ප්‍රයෝජන ගන්න මේවාදේ තමයි මහණෙනි ලෝක ධාතුව නිවාස භෝජනය. මේ ලෝකයේ තියෙන රජය සැප චිතු සැප ධන සැප මේ සියල්ල අමුදරුවා දාස දාසේ අජෝලකයා පුත්තට සූකරය අත්ති ගවාස වරය එවාගේම රංගිදී මුතුමලිත් ආදිමේ සීලම සුබෝධ කර බෝගවත්තු මේ ලෝක ධාතුවේ නිවාස භෝජනයයි. මේවා වලකේ මාරයයි ඒක මාර්ය විසින් නිවාස භෝජන වල තියෙනවා. එනිසා ලෝක සත්‍ය මේක නොදැන හැකියතා අනුභව කරලා අර නිවාස භෝජන අනුභව කළ සූපාල රැඳාවේ අත තාසුවන්නාත්මේ ග්‍රහණය තාසුවන්නාත්මේ ජීවිත අත්යෙන් පත්වනලා මේ ඒක මාර්ය අධි ගොදුරු භාවයෙන් පත් වෙනවා. නමුත් මාර්ය මේ අතර ඥානවන්ත මෝහ ඉන්නවා. ඔවුන් නිවාස භෝජනයේ කටගාන නැතුව ඒ වැඩි පුත්‍රයන්ගේ ග්‍රහණය තත්වාවේ නැතුව කැමති තා ආරම්භයේ කැලෑවල පාන්ත සේනාසන වල නැත්නම් වනගාන වල සැපෙන් ජීවත් වෙනවා. ඔවුන්ගේ නිදහස් වෙනවා. ඒ වගේ මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී බෞද්ධයෝ මේ ලෝක ධාතුවේ තියෙන ජාත ජරා ව්‍යාධි මරණ ශෝක සංකේත කියන මේ ස්වභාව ධර්මයේ දේවල් කෙරේ ඇලෙන්නේ බැලෙන්නේ මුලාවන්නේ නැතුව ඒවායේ ආදීනව නුවණින් සලකාගෙන අප්‍රමාදව සීල සම්පන්න වෙනවා, අප්‍රමාදව සමාධි සම්පන්න වෙනවා, අප්‍රමාදව ප්‍රඥා සම්පන්න වෙනවා, සීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවා, ආර්ය අෂ්ටාංග මාර්ග ශීර්ෂයෙන් සත්‍ය බෝධිපාක්ෂ ධර්මයන් වර්ධනය කර ගන්නවා. එමගින් පරිඋත්ථාන කෙලෙස්, වීතිකම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් නමින් හඳුන්වන මේ ප්‍රේසත් ඡේදයේ පෙරල අනුපිළිවෙලින් සත්‍ය විසුද්ධියෙන් චිත්ත සංකාමයේ පවිත්‍ර කරගෙන ඥාන දසය සුද්ධිය නම් වූ මාර්ගඵල ප්‍රතිලාභයෙන් ජරා මරණ දුක්තරණය කිරීමේ මාගේ පුත්‍රයාගේ වදනේ ඉක්මවා අමච්චුදේ නම් වූ ලෝකෝත්තර අමා මහ නිවන සාදා ගන්නවා. මගේ ශ්‍රාවකයෝ එසේ වෙත්වා චේන් වහන්සේ ධර්ම දේශනාව දිමවා වදාළා. දේශනා අවසානයේ බොහෝ භික්ෂුන් වහන්සේලා ධර්මාභි සමය කරගත්තා. ආර්ය පරිශ්‍රණයේ අනාර්ය පරිශ්‍රණයේ කියන මේ සෙමින් දුක පිළිබඳව විස්තර විවරණයක් කරමින් අනාර්ය පරිශ්‍රමයේ ආදීනවයත් ආර්ය පරිශ්‍රමයේ අනුසංසයත් ගිලහන පාවෙන් අදාළ සූත්‍ර දේශනාවක් දැරු මෙල ආර්ය පරිශ්‍රම සූත්‍රය නමින් හැඳින්වෙනවා. මේ ආර්ය පරිශ්‍රම සූත්‍රය කියන භාවනා මාර්ගය කොටින්ම කියනවා නම් ජාතකරා ව්‍යාධි මරණ ශෝක සංකේත කියන දාම්පද හයක් අනුව වඩිනා භාවනා මාර්ගය මේ ආර්ය පරිශ්‍රම සූත්‍රය දේශනා කරලා තියෙනවා. සමථ භාවනා විපස්සනා භාවනා කියන ධ්‍යාන භාවනාව මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මධ්‍යම නිකායේ කියන 152 පමණ වූ සූත්‍ර වලින් වඩාත් පැහැදිලිවන්නේ කර්මස්ථාන භාවනා මාර්ගයයි. එනිසා මේ සූත්‍ර දේශනාවට සියවන්නතෝන මේ සංක්ෂේපයෙන් කියන දාම් කරු මෙතකින් සෑහීමකට පත්වන්නේ නැතුව නැවත නැවත මේ සූත්‍ර දේශනාව කියලා සාකච්ඡා කළා තේරුම් ගන්න උත්සාහවන්ත වෙමු. ධර්මශ්‍රවණී කිරීමේ කුසලානි සංස බලයෙන් සමට දෙලෝ ජයගෙන පැතුව බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. Thank you. වශයෙන් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැයීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.